මෑණියන්ගේ අවබෝධයට ප්‍රඥාවට ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට මම පොඩි තැනක් කියලා තිබුණා මෑණියනි. ඒක විනාඩි 20ක් විතර යනකොට ඒ තැන හම්බෙන්න ඇති. ඒ පුංචි පොයින්ට් එක තමයි මේ ඇත්තටම ආර්ය මාර්ගේ යන කට්ටියට වටින්නේ. ඒ තැන මෑණියන්ට දැන් විඩාවක් නැත්තම් මට කියන්න පුළුවන්. කන්තියේ කියලා එකක්, ඉවසීම කියලා එකක් ලෝකේ නැහැ මෑණියනි. හැබැයි ඒක මං කිව්වොත් මේ මාව සාසනෙන් එලවනවා. ඇයි මිනිස්සු කැමති නැහැ ඒක පිළිගන්න? කන්තිය කියලා එකක් ලෝකේ නැහැ. අවිද්‍යාව කියලා එකක් තියෙනවා මෑණියනි. ඒ අවිද්‍යාව තියෙන නිසා අපිට ඉවසීම කියලා එකක් වඩන්න සිද්ධ වෙනවා. ඒකට ඔරොත්තු දෙන මානසිකත්වය ඇති කරගන්න ඕන නිසා. සමාජය අපි ඉන්න ඕනේනේ. කාලා බීලා රස්සාව කරලා ගෙවල් දොරවල් එක්ක ඒ අම්මා තාත්තා ඒ දරුවොත් එක්ක ඉන්න ඕනේ. ඒ නිසා එහෙම අපි සමාජයේ මනුස්සයෙක් වශයෙන් ජීවත් වෙන්න එතනට ඔරොත්තු දෙන්න ඕන නිසා කන්තිය කියලා එකක් අලුතෙන් පාරමිතාව කියලා එකක් වඩනවා. ඇත්තටම තියෙන එතන කන්තිය නෙමෙයි අවිද්‍යාව තියෙන ප්‍රශ්නේ තමයි එතන තියෙන්නේ. දැන් බලන්න මෑණියනි, දැන් මෑණියන්ට එකපාරටම තරහා යනවා. මොකද මේ දරුවෝ කෑ ගන්නවා. ඇත්තටම කෑ ගන්නවා කියන එක ප්‍රශ්නයක් වශයෙන් ගත්ත නිසානේ දැන් ඉවසීම අවශ්‍ය වුනේ. මේ දරුවෝ කෑ ගන්නකොටත් ශබ්දබද්ද එනකොටත් මම මේක ඔරොත්තු දෙන මානසිකත්වයෙන් ඉන්නවා. මේ ශබ්දබද්ද තුල මම ප්‍රීතියක් ලබනවා. ඒ ශබ්දබද්ද මේ කරදර තුලත් මම විවේක සුවයක් අත්විඳිනවායි කියලා කමඨාණක් වඩනවා නම් දැන් ශබ්ද හැයෙන තරමට කමඨාණ වැඩෙනවා. ළමයි කෑ ගන්නකොට තරහා යනවා නම් ඇත්තටම මන්නේ රේඩියෝ එකේ ප්‍රවෘත්ති යනකොටත් රේඩියෝ එක පොලේ ගන්න එපායි. මිනිස්සු රේඩියෝ එක පොලේ ගන්න, ෆෝන් එක රින් වෙනකොට රින් ටෝන් එක එනකොට ටෙලිෆෝන් එක විසි කරන්න, වාහනයෙන් යනකොට දැන් ටෙලිෆෝන් එක රින් වුණා, ජනේලේ පාත් කළා, එළියට විසි කළා. එහෙම කරන්න. ඇයි ඒ ශබ්දය හාසයි ඒගොල්ලන්ට? ඇයි කැමති ටෝන් එකක් තියෙන්නේ? එහෙනම් මේ දරුවන්ගේ ටෝන් එකට අපි කැමති නෑ. ඒ නිසායි තමයි ඒගොල්ලන්ගේ ඒ කටට ප්ලාස්ටරයක් අලවන්නේ, එමු නැත්තම් තරවටු කරන්න අපි සූදානම් වෙන්නේ. මේ කන්තිය කියන එක මේ ලෝක සත්‍යයට අවශ්‍ය වෙන්නේ අවිද්‍යාව තියෙන තාක්කල් පමණයි. පේන දේවල් හැම දෙයක්ම විද්‍යාවෙන් දකිනවා නම් එයාට තරහා ගන්න හේතුවක් නෑ. හේතුව පෙර තීරණය වෙච්ච දේවල් නම්, පේන්නේ පේන්න තිබිච්ච දේ නම්, බලන්නේ පේන්න කියපු තිබිච්ච දේ නම්, එයාට ඒක තුළ කිසිම වෙනසක් නැත්තම් එයාට කවදාවත් තරහා ගන්න අවස්ථාවක් නිර්මාණය වෙන්නේ නෑ. එහෙනම් මොකටද එයාට කන්තියක්? අද ලෝකයේ මිනිස්සු කන්තිය කියලා ඉවසීම කියලා එකක් වඩන්නෙම තමන් තුළ තියෙන අවිද්‍යාව විද්‍යාව කරගන්න බැරි වෙච්ච එක නිසා මිසක් තරහා යන නිසාම නෙමෙයි මෑණියනි. තරහව යන්නේ අවිද්‍යාව තිබුණොත් විතරයි. දැන් අපටත් තරහා යන්න එපාය මෑණියනි. අපේ ගෝල ස්වාමීන් වහන්සේලාට කමඨාන් දුන්නාම පැය 24 රාත් වෙන්න ඕනේ කියලා අපි හිතනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. නමුත් මම දන්නවා මේක මෙහෙම වෙන්නේ නැහැ කියලා. ඇයි මීට වඩා ගැඹුරු එකක් තියෙනවා. ඒක කිව්වොත් rahat වෙනවා. හැබැයි ඒක කිව්වොත් උන්වහන්සේට තේරෙන්නේ නැහැ. හැබැයි මේක කිව්වොත් තේරෙනවා. හැබැයි rahat වෙන්නේ නැහැ. හැබැයි ඒක කල්ැතුව දන්න නිසා පව් වෙනද හම්බෙන කොටත් මම දන්නවා උන්වහන්සේ මේ වෙනකොටත් rahat වෙලා නැහැ. හැබැයි ඒක කේන්ති ගන්න හේතුවක් නෙමෙයි. මොකද මේ විද්‍යාව අපි තුල තියෙන නිසා අර අවිද්‍යාව නැති තැන අර තරහව කියන එක, ද්වේෂය කියන එක අටගන්න. ඇත්තටම අපි කන්තිය කියන පාරමිතාව වඩන්න නම්, කන්ති පාරමිතාව මේ මිනිසත් භවයේ පැය 24ක් ඇතුළත ඒ පාරමිතාව නිමා කරන්න නම් අපි වඩන්නට ඕනේ කන්තිය නෙමෙයි විද්‍යාවයි වඩන්නට ඕනේ. අවිද්‍යාව දුරු වෙන තරමට ඉවසීම අපි තුල ප්‍රගුණ වෙනවා, දියුණු වෙනවා. දැන් මෑණියන්ට තරහා යන අවස්ථා ටික හරම් බලන්න. ඒ හැම මොහොතෙම ඇත්තටම තරහා ගියා නෙමෙයි. ඒ තරහාගියක පාලනය කරගෙන ඉවසීම වැඩුවා නෙමෙයි. ඒ අවිද්‍යාව පාලනය කරා කියන එක තමයි ඇත්ත. දරුවා විභාගේ ෆේල් වුණා. හරියට තරහා. ඇත්තටම දරුවා විභාගේ ෆේල් වුණොත් එයාට සසර කලකිරෙන ලොකු රස්සාවක් යන්නට බැරුව සාමාන්‍ය රස්සාවකට ගිහිල්ලා වත්කම් අඩු වෙලා එයා මීට වඩා බැඳීමෙන් අඩු වෙනවා, ඇලීමෙන් අඩු වෙනවා, වත්කම් වලින් අඩු වෙනවා. කවදරි නිදාසෙන්න එයාට ලේසි වෙනවා. පොඩ්ඩක් හරි නිදාසෙන්න එයාට පාසුවක් ලැබෙනවා. මෙන්න මේ විද්‍යාව දකපු කෙනා විභාගේ ෆේල් වෙච්ච කෙන කරදර වෙන්නේ නැහැ. අනේ මේ රස්සාව තව ටිකක් ප්‍රොමෝෂන් එකක් හම්බෙන්න තිබුණා, මේ විභාගේ පාස් වුණාන ලොකු රස්සාවකට යන්න තිබුණා, මීට වඩා ලොකු වත්කම් හම්බ වුණා. ලොකු වත්කම් හම්බ වුණා නෙමෙයි, ඒ වත්කම් අත්තරින්ද මීට වඩා මාන්සි වෙන්නත් සිද්ධ වෙනවා. මේ විද්‍යාව කියන එක අපි තුල නැති නිසා අවිද්‍යාවේ තරමට තමයි ද්වේෂය අටගන්නේ. ඒ ද්වේෂය ලෝක සත්‍යයටත් මේ සමාජයටත් විඩාවක් කරදරයක් නිසා අර පාලනයක් වශයෙන් පොණුවක් වෙනවා කන්තිය කියලා, ඉවසීම කියලා. මේක තමයි ඒ කන්ති පාරමිතාව තුළ තියෙන ඔරිජිනල් එක මෑණියනි. අපිට ඉවසීම නෙමෙයි වඩන්න ඕනේ, අවිද්‍යාවයි අයින් කරන්න ඕනේ. අවිද්‍යාව අයින් කරන්නේ නැතුව මොනතරම් කන්තිය වැඩුවත් කොහොමත් තරහා යනවා මෑණියනි. දැන් අවිද්‍යාවෙන් ඉන්න කෙනෙකුට හොඳට ආදරෙන් කතා කරලා කෑම බීම දීලා අවුරුද්දක් දෙකක් හොඳට ඇසුරු කරලා පොඩි වැරද්දක් කරලා බලන්නකෝ, ජම්ම වෛර බැඳ ගන්නවා. ජීවිත කාලෙම කතා කරන්නේ මූණට මූණ දැක්කා තාක බලානිනවා. එතකොට අපි කණ්ඩ දීපු අයට අමතක වෙලානේ. අපි ළඟ ඉඳලා තේ දීපු අමතක වෙලානේ. සුවඳ සීලිය වාඩි වෙලා පෑගනම් කතා කරපු ඒ සෙනෙහස ආදරය ඔක්කොම දැන් එයාට අමතක වෙලානේ. මොකද වුනේ? එයා ඉවසීම නෙමෙයි ඒ දිනු කරලා තින්නේ. එයා අවිද්‍යාවයි දිනු කරලා තින්නේ. අවිද්‍යාව ඇති සියලුම කෙනාට සමාජයේ ඉන්න පුහුණුවක් දෙන්න ඕනේ. ඒ පුහුණුවට කියන නම තමයි කන්ති පාරමිතාව. ඇයි නැත්තම් එයා රජයටයි සමාජයටයි ප්‍රශ්නයක් වෙනවා. අපි ජීවත් වෙන හැම මොහොතක් ගන්න මෑණින්නේ හොඳට විද්‍යාවෙන්. එහෙම නැත්තම් ආර්ය අෂ්ටාංගික මාර්ගෙන් හොඳට ගවේෂණය කරලා බලනකොට මේ ප්‍රශ්නවල හැම දෙයකම හේතුව අපට හම්බ වෙනවා. එහෙම හම්බෙච්ච හේතුව තමයි මේක මට. හැම මොහොතෙම ප්‍රශ්නයක් ඇතිවෙනකොට ඒක හොඳට බලනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාවෙන් දකින්නකොට අපට තියෙන මේකේ හේතුව මෙතන නෙමෙයි, අන්න අරක හේතුව. අරකයි හේතුව. ඇත්තටම මෑණිනේ හොරකම් කරන්නේ මේ අන්වස්තු ආසා කරන නිසා නෙමෙයි, පොහසත් වෙන්න ඕන නිසා නෙමෙයි, අපට වත්කම් වැඩි වෙන්න ඕන නිසා නෙමෙයි. අපි ළඟ තියෙන්න ඕනේ කියලා හිතන දේ තවත් කෙනෙකු ළඟ තියෙන දේ තුලින් සෑයීමටපත් වෙන්නේ. ඒ නිසා තමයි ඒක උදුර ගන්න හදන්නේ. මිනිස්සේ කල්ලප ගෙදර මිනිස්සගේ කාන්තාවට පෙම් බැඳෙනවා, පෑරගෙන යන්න උත්සාහ කරනවා. ඇයි? Tamanta අයිති වෙන කෙනා තවත් කෙනෙකුට අයිති වෙලා ඉන්නවනේ. එයාගේ අයිති යටතින් ඉන්න කෙනා දිහා බලලා සන්තෝෂ වෙන්න එපායි. අනේ බලන්න කොඳ රූ රජිනක් වාගේ කාන්තාවක්. අරි ශේෂ්ඨයි, මේ මිනිස්යාගේ අයිති යටතේ ආ ඉන්නේ. එයා තමයි ස්වාමි පුරුෂයා. එයාගේ අයිති යටතේ තියෙන දේ දැකලා සන්තෝෂ වෙන්න එපායි. ලස්සන ගයක් තියෙනවා. ඒ ගේ කොමාරි ඔප්පෝ ලියා ගන්න මේ මිනිස්යාට ඌණියමක් කරලා එලවලා ඒක අත්පත් කරගන්න හදන නෑ. ඒකට මම අයිතිකාරයා වුණත්, ඒ මිනිස්ස අයිතිකාරයා වුණත්, ගෙදරකට කවදරි අයිතිකාරයෙක් ඉන්න ඕනේ. මම හිටියොත් මොකද, එයා හිටියොත් මොකද? එයාගේ යටතේ එක ගේ තියෙනවා, එයාගේ අයිතිය තියෙනවා. එහෙම දැකලා සැලීමටපත් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ නමට එක ලියව ගන්න හදනවා. බැංකුවේ සල්ලි කාගේ නමට තිබුණත් මොකද, කාගේ හරි නමට තියෙන්න එපා ඒවා. එහෙනම් ඒක මගේ නමින් නැහැ, මගේ නමින් තියෙන්න ඕනේ කියන නිසා තමයි ඒව කොල්ලකන්නේ මිනිස්සු. අපිට අවශ්‍ය දේ, අපි කැමති දේ තවත් කෙනෙකුගේ යටතේ තිබුණාම, අයිතිය තිබුණාම ඒක දැකලා සතුටු වෙන්න පුළුවන් නම් මේ ලෝකේ හොරෙක් හොයාගන්න බෑ මෑණියනි. හොරු නෑ ලෝකේ. ඇයි? අර මනුස්සයාගේ රත්තරන් බර ටික දැකලා සන්තෝෂනම ආරෙදිට ලස්සනයි. ඕම හොඳට ඉන්නවා. ඇයි? ඒ මනුස්සයාගේ යටතේ තිබුණත්, එයාගේ යටතේ තිබුණත් දෙකම එකයි. යෙනියන්න බෑ. එයා දන්නවා. ඒ රත්තරන් දිය කරලා බොන්න බෑ. ඒවට මේ ලුණු හැඹුල් තුන පහ දාලා උයල කන්නත් බෑ. එතකොට මාළමුදු උයල කන්නත් බැරි නම්, විය කරලා බොන්නත් බැරි නම්, තියාගෙන ඉන්න විතර නම් පුළුවන්. ඒක මම කළත් එයා කළත් ඒක එකම නම්. මමත් යනකොට තියලා යනවා නම්, එයාත් යනකොට තියලා යනවා නම්, කාරණාව එකයි. ඔරකම් කිරීමක් එතනට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් තවත් දෙයක් තවත් කෙනෙක් ළඟ තියෙනකොට, අපට අවශ්‍ය දේ තවත් කෙනෙක් ළඟ තියෙනකොට, අපි බලාපොරොත්තු වෙන දේ තවත් කෙනෙකුට අයිති වෙලා තියෙනකොට, ඒක දැකලා සතුටු වෙන මානසිකත්වේ නැහැ. ඒක සුභවාදීව දකින්නේ නැහැ. ඒ සම්මාව නැති නිසා මිනිස්සු හොරකම් කරනවා. ඒවා තමන් සතු කරගන්නවා, තමන්ගේ අයිතියට ගන්නවා. මෙන්න මේ විද්‍යාව කවුද කවදාරි දවසක උදපාදි කරගත්තොත්, ඒ විද්‍යාව යාතුලින් උපද්දව ගත්තොත්, ජීවිතේ කවදාවත් එයා හොරකම් කරන්නෙත් නැහැ. එයාලවල හොරකම් කරවන්නත් බෑ. එයා මේ ලෝකේ සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙනවා මෑණියනි. මේ වගේ මේ ලෝකේ තියෙන හැම ගුණධර්මයක්ම අරන් බලුවාම ඒක තුල සැඟවිච්ච අභිරහසක් තියෙනවා. ඒකට පරම සත්‍යයි කියලා කියනවා. අන්න ඒකයි අවබෝධ වෙන්න ඕනේ. ඒක අවබෝධ වෙනකොට අර ಗುಣධර්ම වඩන්න දෙයක් නෑ මෑණෙනි. ඒවා වැඩිලා ඉවරයි. ඒක වැටහෙනකොටම වැඩිලා ඉවරයි. දාරු කිරියට උනා වාගේ, අඟුලි මාලට උනා වාගේ. අද ලෝකයේ මිනිස්සු මෑණෙනි ගොඩාක් වැරදි කරන්නේ, වැරදි කරන්න ඕන නිසා නෙමෙයි. ඇත්තටම වැරදි කරන්නේ තමකම රැකගන්න. මේ තමකම කියන ප්‍රශ්නේ ඇති වෙන්නේ අවිද්‍යාව මුල් වෙලා. මේ අවිද්‍යාව අයින් කරන්න පුළුවන් නම් මේ ලෝකෙ තියෙන සේරම ප්‍රශ්න ටික විසඳෙනවා මෑණියනි. කන්ති පාරමිතාවිනුත් අපි ලෝක සත්‍යයට කියන්න බලාපොරොත්තු වෙන පණිවිඩය ඒක තමයි. නමුත් අර ගැඹුරු දේ කියන්න බෑ. ආන කට්ටියකින් ගොඩාක් කට්ටිය ඉන්නවා මේ බුදුදහම කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති කට්ටිය. ඒ කට්ටියට ඒක ගැළපෙන්න ඕනේ. ඒ කට්ටියට ඔරොත්තු දෙන්න. එතකොට අපේ ආයතන වලින් දකින්න දේවල් තුලින් ඉවස ගන්න, ඇයෙන දේවල් තුලින් ඉවස ගන්න, දැනෙන රස જાති එක පාට গিলින්න එපා ඒක ඉවසීමෙන් ගන්න. ඇයි පිඟාන තියෙනදී කවුරුත් උරකම් කරගෙන යන්නේ? අපි ජීවත් වෙන පරිසරය තුළ අපට සිද්ධ වෙන්නේ අපට සිද්ධ වෙන්න තිබිච්ච දේ. කුමක් සිද්ධ වෙනවද? ඒක තමයි සිද්ධ වෙන්න තිබුණේ. කුමක් සිද්ධ වෙන්න තිබුණද? ඒක තමයි සිදු වෙමින් පවතින්නේ. මෙන්න මේ යථාර්ථය දැනගෙන ඒකට කටයුතු කරන්න. මේ විදිහට අපි අසකන දිවනාසය සමසිත කියන ආයතන හය තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ග ඉවසීමක් කියලා දෙනවා. ඒක මේ ලෝකේ ඉන්න සෑම කෙනෙකුටම ආගම් ભેදයකින් තොරව තථාගතයන් වහන්සේගේ සරණ යන උපදේශයක්, අවවාදයක්. හැබැයි ඇත්ත මෑණියනි, මේ ලෝකේ ඉවසීම ලෝකේ කාටවත් පුරුදු කරන්න බෑ. ඉවසීමක් වැඩෙන්නේ නැහැ. ඉවසීම වැඩෙන්න නම් ඒ ඉවසීමට හේතු වෙච්ච අවිද්‍යාව අයින් කරන්න ඕනේ. අපි වරදවා හිතන හැම මොහොතේම අපට තරහා යනවා. ස්වාමි පුරුෂයෙක්ට භාර්යාව කරේ සැක හිතුනම එයාගේ හැම දෙයකටම තරහා යනවා. හැබැයි එයාට වඩා එයාගේ භාර්යාව කෙරෙහි විශ්වාස නම්, එයාට වඩා එයාගේ භාර්යාවට එයා ආදරේ නම් කවදාවත් එයාට තරහා යන්නේ නැහැ. එනම් එයාට කන්තියක් අවශ්‍ය නැහැ. පවුල් වල ප්‍රශ්නයක් නැහැ. අද සමාජයේ මිනිසු කිලියොන්ද අපට අවිද්‍යාව තියෙන නිසා, අපට සැකයක් තියෙන නිසා, ඒ පිළිබඳ විශ්වාසය අඩු නිසා තමයි අපි එතන තරාවක් ඇති කරගන්නේ. මේ හැමතැනම මේ අවිද්‍යාව මුල් වෙලා තමයි මේ ද්වේෂය නිර්මාණය කරන්නේ. ද්වේෂයේ මූල බීජය අවිද්‍යාව. අවිද්‍යාව නැති තැන තරාවක්, ද්වේෂයක්, වෛරයක්, පටිගියක් අටගන්නේ නැහැ. ඒ මටගන්නේ නැත්නම් ඒ කට්ටියට කන්තියක් අවශ්‍ය නැහැ. කාන්ති අවශ්‍ය වන්නේ ద్వේසය හටගන්න නිසා. ద్వේසය හටගන්නේ తాම අවිද්‍යාව පවතින නිසා. මේක තමයි සමීකරණය මෑණියනි. දේශනාව සම්පූර්ණ කළාද? හැම දේශනාවටම අටුවාවක් තියෙනවා මෑණියනි. අටුවාව අපි කියනවා අඩුයි. අටුවාව අපි සමාධි දේශනා කරන කාලේ කියනවා. ඒ අටුවාව හැයෙනකොට, දැන් මේක හැයෙනකොට මෑණියනේ, දැන් ආපහු මේ දේශනාව අහලා බලන්න මෑණියන්ට අර දැනිච්ච සතුටට වඩා දෙගුණයක් දැනෙනවා. ඒ පුංචි පුංචි තැන් පොඩි පොඩි වචන ගැඹුරින් තේරෙනවා. ඒකේ වටිනාකම වැඩි එතකොට. අවිද්‍යාව කෙනෙක් තුළ පවතින ප්‍රතිසතයට හනුවලු යට ධර්මසුවේ දැනෙන්නේ. මේ ලෝකේ ධර්මසුවේ වැඩියෙන්ම දැනිච්ච කෙනා තමයි ගෞතම බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ තරම් ධර්ම රසයේ ලෝකේ කාටවත් විඳින්න බැරිලු. ඒ උන්වහන්සේට ඒ තරම් ඒ සම සොරයක් තුලම, වචනයක් තුලම, අකුරක් තුලම ඒක පේනවා. ප්‍රඥාව වැඩි කට්ටල ගොඩාක් ධර්මසෝය විඳින්නේ. මගේ අත්දැකීමෙන් මම ඒක දන්නවා මෑණියනි. පුංචි පුංචි කාරණාවල මගේ මේ සෑම රෝමයක්ම නිකන් දඟලනවා වගේ, හැම සෛලයක්ම මේ දෙදරනවා වගේ. ඇයි එච්චර සතුටුයි? ඒ සතුට වචන වලින් කියන්න බෑ. ඒකට ප්‍රීතිය, සන්තෝෂය, ඒ මොන වචන වලින් කිව්වත් ඒක මදි. ඒකට වචනයක් නෑ. ඒ විද්‍යාව පවතින තාක්කල්, ඒ විද්‍යාව පවතින ප්‍රතිසතයට අනුව ඒ ධර්මයේ සුවේ වැඩි, ඒ ප්‍රීතිය වැඩි මෑණියනි. ඒකට නම් විද්‍යාව වඩන්න ඕනේ. අපට විශ්වාසයි මෑණියෝ ඒ විද්‍යාව වඩන බව. මෑණියෝ කවදරි ප්‍රඥාවට සමවැදිලා මේ කියන සෑම නාම රූපයක් තුළම මේ කියන චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය දැකලා ඒ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් කවදරි මෑණියන් අපටත් මනක් කියයි කියලා අපට විශ්වාසයක් තියෙනවා. අපි සන්තෝෂයි එදාට සාදු කියලා ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න. එදාට මම මේ ගුරුවරයා කියන තැනින් බෑලාවිල්ලා මං ගෝලයා කියන තැන ඉඳලා අහනවා ඒ ධර්මයේ. ඒ අවස්ථාව අපට දෙනවද මෑණියනි? ගොඩක් සන්තෝෂයි. තෙරුවන් සරණයි. ඒ වගේ මේ ලෝකේ සිදුවෙන හැමදේම ඉතින් සිද්ධ වෙන්න තිබිච්ච දේවල් නම් වෙනස් කරන්න බැරි නම් වළක්වන්න බැරි නම් මැරෙන මිනිස්සු වළක්වන්න බෑ. ඉසකෙස් පැයනක නවත්වන්න බෑ. ලෙඩ වෙන එක නවත්වන්න බෑ. වයසට යන එකත් නවත්වන්න බෑ. ඒවා මේ ගණන් ගන්න නැහැ මොකක්වත්. ඒ ගණන් ගන්න නැත්නම් එයාට ද්වේෂයක් ඇති වෙන්නේ. එහෙනම් කන්තියක් එයා කවදාවත් වඩන්නේ ඇයි? කන්ති උමනාව නැහැ එයාට. කන්ති උමනාවක් නැහැ. ඇයි ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ? ඇයි ද්වේෂයක්? ඇයි එයා මොකවත් ගණන් ගන්නේ නැහැ? ඔයේ ඉන්නවා. වැටුනාම නැකිටල පියදා ගත්ත ගියා. ගණන් ගන්න. මේක ගුණයක්. මේක තපස් ගුණයක්. බුදුහාමුදුරුවෝ තියෙන බයිනෝ ඕගාල. බුදුහාමුදුරුවෝ පාඩුන ආනන්දහාමුදුරුවෝ වෙවුලනවා තරහා ගිහලා. ආනන්ද ගණන් ගන්නකෝ ගණන් ගන්නකෝ කොහොම තමයි ගණන් ගන්න. ගණන් ගත්ත ආනන්දහාමුදුරුවෝ ඉන්න ආනන්දහාමුදුරුවෝ කියලා භාග්‍යවත්වංශ අපි යන්න ඕනේ. ජේතනාරාමයේ අපිට හරියන්නේ නැහැ. බල වෙන්න පාන. මේක ගණන් ගන්නකෝ ප්‍රශ්න නෙමෙයි. හරියනවා ඒක. ගණන් ගන්න. ඒක ඒ බුද්ධ චරිතවලත් ඒවා තියෙනවා. අද අපි ගණන් ගන්න ඕනේ. අරු මට බැන්නනේ. ඒ මිනිස්සයා මට බැන්නායි කියලා ගණන් ගන්නවා අපි. වටිනාකමක් දෙනවා. ඒ මිනිස්සයා දකින්න දකින්න හැම මොහොතෙම තරංග කො වෙවුලනවා. අර මනුෂ්‍ය තැවිලන වෙඩින් එකට මට බැනපු මනුෂ්‍යයා තරහා. ඒ ටේබල් එකට යන්නේ නැහැ, ඉනා වෙන්නේ නැහැ, එයා ඉන්න දිශාවට යන්නේ නැහැ, එයාගේ යාළුවොත් එක්ක අපි කතා කරන්නේ නැහැ. ඉනා වෙන්න විදියක් නැහැ අපට. සම්පූර්ණ ඉවරයි. ඒ කියන්නේ දැන් එයාට කන්ති වඩන්න ඕනේ. එයා වාඩි කරලා කන්ති පාරමිතාවට උගන්වන්න ඕනේ. ඇයි එයා ඒ ටීකාව දන්නේ නැහැ? ඇයි ගණන් ගත්තේ? ගණන් ගන්නෑ. එයා වෙලා නම් මං වඩිදා පොඩක් තරහා ගිල්ලා මාත්තර බැන්නනේ. මට කොයි වෙලේද? ඇයි මං එදා බැන්නේ? මට හරියට මතක නෑ මොනවද බැන්නේ කියලා කියන්න පුළුවන්ද? පස්සේ දැන් මේ මනුස්සර ලැජ්ජා සමාජ ඉදිරිපිට දැන් ඒ කුණුවරප ටික කොහොමද කියන්නේ? මේ මනුස්සයා කල්පනා බැනපු මම මතක තියාගෙන ඉන්න බැනුම් ආපු මේ මනුස්සයාට මොකවත් මතක නෑනේ. ලැජ්ජා මේ මනුස්සයාට. එහෙමයි අපි ඒකට ප්‍රතිචාර දක්වන්නේ. මේක තමයි ටීකා කන්තිය තියෙන ඔරිජිනල් එක. ගණන් ගන්න. ඇත්තද හොඳයි කියලා ගියා. ඒගොල්ලන්ට ගණන් ගන්න ඕනේ, නඩු කියන්න ඕනේ, ඔලු පලන්න ඕනේ, කූඩු වෙන්න ඕනේ. එතකොට තමයි යා කියන්නේ නියම හොඳ ගට්ස් තියෙන කෙනෙක්. මිනිස්සු සමාජෙ අනුසෝත ගාමිනේ. ගණන් ගන්න ඕනේ. එතකොටයි සමාජෙ පිළිගැනීමට. ගණන් ගත්තේ නැත්නම් එයාට කියන මොංගල්. මේ මනුස්සයා කිසිම මතක් නැහැ. මේ මනුස්සයා වැඩක්ම නැහැ. මේ මනුස්සයා පවුලෙන් ගණන් ගන්නෙත් නැහැ. සමාජෙන් ගණන් ගන්නෙත් නැහැ. දෙමව්පියව දැක්කම නැකිట్లా යනවායි. මේ මනුස්සයාට කීන එකට වඩා කට බිත්ති අතුරලා ගන්න එක හොඳයි. ඔක්කොම ආලා ඇත්තද තාත්තේ කියලා ගියා. ප්‍රතිචාර නැහැ. ආයි කියන්නේ පණිවිඩ. ඇයි ගණන් ගන්නෑ නේ? අද එයා තම ආර්ය කෙනා. අර කට්ටියට රැත් පෙසරක වැඩි වෙලා දවුලුත් පෙසරක වෙලා හැබැයි මෙයාට පෙසර නැහැ. මෙයා ගණන් ගත්තේ නැහනේ. එයා කාලා බිල හොඳට ගොරවුණා. අර කට්ටිය බලන් උඩ තට්ටිය ගොරවන එක පල්ලේ යවට ඉන්න බෑ. මේ ප්‍රශ්න මොකවත් බලපාලා නැහැ. හට බලපෑයි ගණන් ගත්තේ නැහැ. අර කට්ටිය නිඳ යන්නේ නැහැ. කැම කන්න බෑ. ඇවිදින්න බෑ. ඇයි ගණන් අර? ප්‍රශ්න දුරදිග කියන්නේ. ඒක අර තපස්වරු කාමේ කැලෑවල් වල වාඩි වෙලා ඉන්නේ මොකවත් ගණන් ගන්නෑ. වෙන රටක් ඇවිල්ලා රට ආක්‍රමණය කළා. කරන්නේ දෙති මේගොල්ලෝ ආක්‍රමණය කළා නම් ඉතින් ඒක ආක්‍රමණය වෙන්න එපා. තාපසයා ඉන්නේ යා ගණන් ගන්නෑ. ඒවට විසඳුම් දෙන්නේ නැහැ. කට්ටිය ඇවිල්ලා කියනවා තාපසතුමනේ ලිඳේ වතුර ඉඳුණා එහෙමද කියලා පාත්‍රය ගත්ත ගියා. ලිඳේ වතුර තියෙන තැනකට යනවා එයා. ඇයි මේකට වතුර නැත්තේ? තව අඩි 10ක් විතර ආරන්ඩ ඕනේ බකෝ එක ගනලා උල්පත් පාදන ඊව කරන්න. වතුර හිඳුනද? වතුර තියෙන තැනකට යනවා එයා. ගිල එතන වාඩි වෙලා ඉන්නවා. ඇයි එතන වතුර තියෙනවන්නේ? උල්පත් පාදන්නේ. එයා ගණන් ගන්නෑ ඒක. අපි එහෙම නෙමෙයි. වතුර නැත්තම් ආයෙ ගනලා තව අඩි 10ක් විතර ආරලා උල්පත් පාදලා ඒකෙන්ම වතුර බොන්න තමයි අපි බලන්නේ. එතන තමයි අපිට ගැටලුව තියෙන්නේ. ඒ නිසා ඒ ඉවසීම හදන්නම වෙනවා. පුරුදු කරන්න වෙනවා. ඒගොල්ලන්ට තමයි ඒක වඩන්න කියලා කියන්නේ. ආරි වරුදු වඩන්න කියන්නේ. ඒ වඩන අවශ්‍යතාවයට අදාළ මේ අර ෆැක්ට් එක ඔරිජිනල් එක පෙන්නනවා. පෙන්නවා මේක නිකම්ම වැඩෙනවා. ඒක දැනගත්තාම එයා වඩන්නේ. එයා තුල ඒක වැඩිලා ඉවරයි. කන්ති ඉවරයි. ආයි ජීවිතේ කවදා කන්ති පාරමිතා වඩන්නේ. ඇයි ඒක යථාර්ථය දන්නවා. තේරුණාද දරුවා? කේක් ගෙඩිය කපන්න. නෑ කේක් කපන්න පාස් වුණා තේරුණා කපමු දැන් ගෙනාපු එක දැන් මේක ස්පයිමත අපරාධිනේ. ඒක කපල එක සමරනවා. මොකද තේරුණා. සමරනවා. ඇයි ඒක ගණන් ගන්න? ඒ ගමේ බන්න තාත්තා කේක් කවන්නේ තරහට දන්න. නෑ නෑ පුතේ. තේල් ලෙච් එක තොඳයිනේ පුතේ. ඇයි? එතකොට පුතා අපි කියන විදිහට අපි අපෙත් එක්ක ඉන්නෝනේ. ලොකු ලස්සාවට ගන්න පුතා කියන විදිහට අපි ඉඳපාය. අපි කියන විදිහට ඉන්න තැන ඒක අපේ සතුටින් ඒකද මේ කේක් කවන්නේ. එහෙමත් එකක් තියෙනවා. ඔව් එහෙම එකක් තියෙනවා. එයා දිසාපති වුණා. දිසාපති කියන විදිහට අම්මා තාත්තා ඉන්නපාය. හැබැයි කම්කරුවෙක් වුණා. අම්මා තාත්තා කියන විදිහට එයා ඉන්නවා. මේ හැම දෙය තුළම එහෙම තියෙන එකක්. ඒක වෙන්න ඕනේ දේ තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා කම්පා වෙන්න කිසිම දෙයක් නැහැ. අටලෝ දාමුට කම්පා වෙන්නේ නැහැ. ලාභයට කම්පා වෙන්නේත් නැහැ. අලාභයට කම්පා වෙන්නේත් නැහැ. නින්දාවට කම්පා වෙන්නේත් නැහැ. මේ ප්‍රසන්නතාවට කම්පා වෙන්නේත් නැහැ. කැමැත්තකුත් නැහැ. අකමැත්තකුත් නැහැ. දැන් නැන්නේ නේ. එයා ගණන් ගන්න නැති කෙනෙක් නේද ලෝකේ කිසිම දෙයක්. ඔක්කොම ඩෝන් කෙයාර් යාට. අටලෝ දාමුට කම්පා නොවන සිත කියන්නේ කිසිම දෙයකට ගණන් ගන්න නැහැ කියන එක තමයි. ඒක තමයි බුදුහාමුදුරු ලෝකිය කියන්නේ. අපි අර වචනෙන් කියපු නිසා ඒක අර ධර්මයේ ටිකක් අර වෙනස් වාගේ. ගණන් ගන්න තෙන්න කිව්වම අටලෝ දාමකට කම්පා නොවෙ ඉන්න කිව්වම මිනිස්සු පිළිගනා. ඒක හරි ඒක පොතේ තියෙනවා කියනවා. ඒක පොතේ තියෙන එක. මේක අර අත්දැකීමෙන් එන වචනේ. ගණන් ගන්න එපා මකෝ. ඒ ගණන් ගන්න නැත්නම් යාට ද්වේෂය කටගන්න හේතුවක් නැහැ. කන්තියක් අවශ්‍ය නැහැ. උණ නැති මිනිස්සයාට පැනඩෝල් අවශ්‍ය නැහැ වාගේ. කන් මේ ද්වේෂය නැති මිනිස්සයාට කන්තියක් අවශ්‍ය නැහැ. එකෙන පාරමිතා ඉවරයි ආගේ.